ධර්මානුශාසනා අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ අම්බලංගුඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ. සමන්ත චක්‍රවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ධර්ම දේශනාවක් ධර්ම ශ්‍රවණියක් නිවනට ජීවිතයේ දොරටු දෙකක් බව මේ බණ පිළිචේ තම දිනා දන්නු. දේශකයන් වහන්සේට ධර්ම දේශනාව නිවන් දොරක්. ශ්‍රාවක පිළිචේට ධර්ම ශ්‍රවණය නිවන් දොරක්. ඒකෙම ධර්ම සංඥාන ධර්ම සම්මාතනිය සහ භාවනාව කියන මේ පන්නු පහම නිවන් දොරටු පහක් බව සර්වඥ සම්මාසම් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. දැන් අප දෙපැත්තේ ඉති ඒ නිවන් දොරට දෙකට සමීප වෙලා තිබෙනවා. දේශකයන් වහන්සේ කර්ම පහක් සිටේ දරාගෙන අන්නේ දිනවල කර්මස්ථාන දේශනෙන් ධර්ම දේශනා කළේදී සාහක පිටක් කර්ම හතරක් සිටේ දරාගෙන අන්නේ දිනවල කර්මස්ථාන භාවනාවක් කරන තීරණයෙන් ධර්ම ශ්‍රවණය කළේ ලෝකේ සම්පූර්ණ ජීවයේ ප්‍රඥා පාරමිතා වැඩිනවා එමගින් දස පාරමී සමුදැ වෙනවා සාධෝගී පතේ භෝගී අභිසම්භෝගී දක්වා ලෞකික ලෝකෝත්තර අපරිමාණ ආර්ථික ධර්ම මේ හේතුන් ලැබෙනවා කියන එක දේශනාවේ සඳහන් වෙයි. එනිසා ධර්මයේ ස්වභාවක වේලාවක ධර්ම කතාවකට සමන් දීමා දේශනා කිරීම අප දෙපාර්තයේම වෙනම අනුසාරයන් මුදුන් පමනවාගෙන ආර්ය සංඛ්‍යාත සංකා සිද්ධ කොටගෙන කෙරවර රාත්‍රිය භෝධියාන වලින් ඥාන සමාධි සමාපත්‍ය අනිත්‍යා විපස්සනා මාර්ගඵල ඉගෙනගෙන සාන්ත ලෝකෝත්තර අමාම නිවන් සෝපිනිස හේතු වේවා ආශි අවිස්සාල කීවා ගන්න. අද මේ ධර්ම දේශනාවේ විශේෂ අරමුණ ඊපියක් සඳහන් වෙනවා විශේෂයෙන් දොස්තර මහත්මියලාගේ අභාවත්‍රාත් දයාබර මෞඛ්‍ය සතර දිනාවන්තයේ මෞඛ්‍යයන්ට පින්තමන වේල එවාගේම දොස්තර මහත්මයාගේ ජන්මදිනයේ සිහිපත් කෙරේල එංගලන්තයේ ජීවත් වෙන තමන්ගේ දයාබර ජීවිතා කුසවත් දරුවාට කුමුදුවන්ගේ ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම මේ ධර්ම දේශනාවේ අරමුණ වෙනවා. එනිසා මේ බලාපොරොත්තු ප්‍රාර්ථනා සර්ව ප්‍රකාරින් මුදුන්පත් වේවා කියලා අදිස්ථාන සදාගෙන මේ මාතෘකා කළ ධර්ම දේශනාවේ සාවධානව සවන් දෙමු. ඉදිරිපත් කොට මාතෘකා කරන දෙමු සූත්‍ර පාඨයේ මුලින් සඳහන් කළ කරද්දී අභිධර්ම පිටකයේ විභංග ප්‍රකරණයේ ඥාන විභංගයේ එන සූත්‍ර පාඨයක් තවත් මජ්ක්‍ධිම නිකායේ මුල පණ්ඩාතකයේ මහා සීනාද සූත්‍රයේදී මේ වගේම සූත්‍ර පාඨයක් සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ අමතා දේශනා කළදී මේ දේශනාවේ දෙක තේරෙන ඉද තථාගතෝ අනේක ධාතු නානා ධාතු ලෝකං යථා භූතං පජානාති තථාගතයන් වහන්සේ අනේක ධාතු ලෝකය ඥානාදානා ධාතු ලෝකය සත්වාකාරයෙන් සං යම් තථාගතෝ අනේක ධාතු නානා ධාතු ලෝකං යථා භූතං පජානාති තථාගතයන් වහන්සේ අනේක ධාතු නානා ධාතු ලෝකය සත්වාකාරයෙන් ධන්වාක්‍ය යමක් ඇද්ද ඉදම් තථාගතස්ස තථාගත බලං හොති මේ කාර්මිය තථාගතයන් වහන්සේගේ තථාගත ඥාන බලයක් යම් බලං ආගම තථාගතෝ ජම්බංගු ඥාන බලයකට පත්වූ තථාගතයන් වහන්සේ ආසබල් සානම් පටිජානාති බුදු භව ප්‍රතිඥා කරයි පරිසාරෝ සීනනාන්දන් නන්දති අත පිළිදේ සීනනාන්ද කර ධම්මචක්කම් පවත්තේ හේතු වූ ධර්මචක්‍රයේ දේශනා කර මේ පාඨයේ කෙටි තේරුම මේ සඳහන් වන්නේ දසබල ඥානයන්ටයි සතරගතයන් වහන්සේට කියනවා ඥාන බල 10ක් සහ කාය බල 10ක් එන්නා තමයි දසබල සමන්නාගතෝ පිට්ඨවේ සතරතෝ කිය බොහෝ සූත්‍රවල සඳහන් කර අපේ බොහෝ තේන් දසබල සාහෙන් වහන්සේ කියන අමතන්නේ මෙන්න මේ කාය බල 10යි ඥාන බල 10ක් ඇතිදයි කාය බල 10 නම් හඳුන්වන්නේ ලෝකයේ කිසිම මිනිසෙකුට නොපිහිටන්නා වූ ලෝකනා බුදුනේ සර්වඥන් වහන්සේ නමකට පමණක් කියවන්නා වූ දසනිද කාය බලය ඒ දසනිද කාය බලය නම් හැඳින්වෙන්නේ අතුන්ගේ වාදයේ සංසන්දනයේ කියයි ලෝකධාතුවේ අක්කුල 10ක් තිබෙනවා ආලව සංජේ ගංගෙයන් පන්දරං තම්ම සිංගලං ගන්ධ මංගල සීමන්ත උපෝසත චන්දං තිංහෙතත් මේ සඳහන් වෙන අකුල 10ක් ආලවක ගංගෙය පන්දර තම්ම සිංගල ගන්ධ මංගල හේම උපෝසත චන්දං කියා අකුලක් 10ක් දෙනවා එලෙස කාලාවක කියන ඇතෙකුට නැඹුරු පුරුෂයන් 10 දෙනෙකුට සමාන කාය ශක්තියක් තියෙනවා. කාලාවක ඇතුන් 10 දෙනෙකුගේ කාය ශක්තිය එක සම්බැඳකොට තියෙනවා. ගංගෙය ඇතුළේ තියෙනවා. ගංගෙය ඇතුන් 10 දෙනෙකුට සමාන කාය ශක්තිය එක සම්බැඳකොට තියෙනවා. සම්බැඳකින් 10 දෙනෙකුට සමාන කාය ශක්තිය එක පිළිගැලකොට තියෙනවා. ප්‍රයෝජනේ අක්කොල එසින් එකට දාගුණේ දාගුණේක ගැලෙනව අන්තිමට ශ්‍රද්ධන්තය ශ්‍රද්ධන්තයකට ආතු යන්න පුළුවන් 80000ක් තරම් උසයකේ හේතයක් වොත වෙනව ඇද්දල් වලින් හස් නිදී දෙන විදිය පුදුම ආනුභාවයක් ශ්‍රද්ධන්තයට කොටතියි ශ්‍රද්ධන්තය තුන්දානෙකට සමාන කායදානයක් ලෝකනා සම්මා සම්බුදු රජාණන් වහන්සේට පිළිගත්තා මාතෘ පුරුෂයන් දේවයන් දැරුවොත් මාතෘ පුරුෂයන් කෝටි දසදහසකට සමානයි එකම කරුවක් යන වහන්සේගේ පායයි. කාලාවක් කියන්නේ පළවෙනි පරිච්ඡේදයේ ඇතිවූ අතුන්ගේ වාක්‍යයෙන් දැරුවොත් කෝටි 10කට සමානයි. වැඩිම පුරුෂයන් වාක්‍යයෙන් කෝටි දසදහසකට සමානයි සතාවකයන් වහන්සේගේ ශාරීරියේ දෙකක් මේ පායයි. උනාගත්තේ වාදදාපයේදී යාතිමයේදී චිත්ත දාපන වේලාවේ වම්පරේ මාපකයේදීට දුන්න කඩ කරගෙන දුනුචේ දසන කොට මහ පොළොව කම්පා වුණාගේ නාසයේ ඉස්සාරගෙන කොළවට පාපාරක් දුන්නොත් මේ මහපොළොව කම්පා වෙනවා. පුරාණ නිමිති කියනවා නම් මහපොළව ධනතම යොදුන් 240,000ක් ධනතම වට ප්‍රමාණයේ 710,353ක් වට ප්‍රමාණය. මේකනම් විශාල වට ප්‍රමාණයෝමේ මහා කෘතියේ කම්පා කරන ධර්මයට සලවන්න පුළුවන් ධර්මයට ඒ සතාවකයන් වහන්සේගේ පාරාදී කියලා තිබුණා. දෙකේ වැදගත් කාරණේක සිහිපත් වෙනවා. බෝසතාණන් වහන්සේ වයස 16 දී උතුම් කරදීමේ ඒ මෞර්ය මංගල්‍ය විවාහ මංගල්‍ය ඇතුළු අවස්ථාවේදී යසෝදරා දේවියගේ සත්‍ය ඥානෝ කියන්නේ කිසිම සිහිපත් නොදන්නමේ සාදු කුමාරයා යුද්ධයක් ඇතුළුනම කොහොමද ආරක්ෂාවන් ජයගන්නේ? උතුම්වහන්සේ දින හතක් ඇතුළත සීප ජාතියකට කොරඳු සමනලෙල මනුෂ්‍ය ලෝකයේ කිසිම නුදුතු නයක නිරෝ සිල්යන් දැක්වීමට උන්වහන්සේ සමත් වුණා. සමාන මහායාන ධර්මවල බුද්ධ චරිතය හඳුන්වනවා සර්ව මිත්‍රයා ගුරුවරේ බෝසත් කුමාරයන් වහන්සේ අධ්‍යාපනය දුන්නා කියලා. බුද්ධ ජාතකාවේදී බෝසතාණන් වහන්සේට අයන් අයන් කියන්නේ කිසිම ගුරුවරයෙක් අවශ්‍ය නැහැ. උන්වහන්සේ මෝරා පිටදෙන්නේ නෙළුම් මලක් වාගේ ප්‍රඥාවෙන් පරිපූර්ණයි. දීර්ඝ සංචාරය වැඩෝ ප්‍රඥා පාරමයේ දෙනේ උනාසේ අසවාදේ දැනගත් කාර්යය කියන්නේ කියන්න දැනදුණු උනාසේ පස්තුන භාවයේ උත්පත්ති ලැබුවේ එනිසා තමයි උනාසේ හඳුන්වන්නේ ආචාර්ය කුජලකේ අතල කුජලකේ අද්විතීය කුජලකේ. ඒක නිසා ඒ සර්ව මිත්‍රයා ආචාර්යවරයෙක් ගැන්වන ඥානයේ මතභේදයක් ඇතිවන්නේ නැහැ. ඒ නිසා ඒක අඥාහාර කරගත්ත අදහසක් කියන්න ගන්න පුළුවන්. ඒකට බෝසතාණන් වහන්සේ වාග් දාපේදී මේ තරම් කායතාක්කයක් තිබුණා. ගෞතම බුදුරණකොට මාසින වාග් උන්වහන්සේ වාග් 35යි. නියර කාය බලය ඇති කාලේ බලදකේ. ඒ කාලේ උන්වහන්සේට මේකා මාධ්‍යම පුරුෂයන් වගේ කෝටි දත්දාහර සමාන කායතාක්කයක් තිබුණා කියන එක ස්ථීර වාක්‍යයෙන් පිළිගන්න පුළුවන්. ඥාන බල දහයකේ තථාගතයන් වහන්සේට බුදු වීමේදී එන්නන ඥාන බල දහය කාණාඛානං විපාකයිත මග්ගං සම්බක්ත ගාමින නානාඝාතුතෝ ලෝක නදි මුත්තිං ච පාලින ඥානාති ඉන්ද්‍රියානං ච පරෝ පරියතං ඥානාදී සංකිලේසාදී ඥානං විඤ්ඤාස්තයන් තථා මේ සංග්‍රහගත දෙකින් කියන දසබල ඥානයන් පිළිබඳ නාමකල කානාඛාන කෞතලි ඥාන පරමේ පාප ඥාන සර්වත්‍ර ගාමිනී ප්‍රතිපදා ඥාන අනේක ධාතු නාම ධාතු නෝක ඥාන නාගාදී මුත්‍තිකතා ඥාන ඉන්ද්‍රිය පරෝපකාරී ඥාන ඥානාදී පිළිබඳ සංකේත බෝධාන දන්දා ඥාන ඌමේ නිවාස ඥානය දිව්‍යයි චක්ෂුලදී ඥානය සහ ආත්මවක්ඛේ කර ඥාන මේ ඥාන දහයෙන් ආත්මවක්ඛේ කර ඥානය ලෝකෝත්තරයි අරිහත් මාර්ග ඥානයයි ආත්මවක්ඛේ කර ඥානය කියයි. ඉතින් ඥාන ලාභිකයි නම් ඌමේ නිවාස ඥානය සහ දිව්‍යයි චක්ෂුලදී ඥානය කියන දෙක ඌපාවචරයේ චතුර්ථ අධ්‍යාන සම්පූර්ණයි. ඉතිරි ඥාන අතුරෙන් ඉන්ද්‍රිය පරෝපකාරී ඥානය කිසිම සාමක කෙනෙකුට නොලැබෙන අසාධාරණ ඥාන හයෙන් පළවෙනි ඥානය. මෙන්න මේ ඥාන හැර ඉතිරි ඥාන සියල්ලම කාමාවචරයි. ඒ කියන්නේ කාමාවචර ඥාන සංක්‍රියොත් මහා ක්‍රියාවේ සැතේ ඒක තමයි නියමයි. කාමාකාල කෞසල්‍ය ඥාන, කර්මෝපාක ඥාන, සර්වඥාමිනී ප්‍රතිපදා ඥාන, අනේක ධාතු නානාධාතු ලෝක ඥාන, ඥානදී මුක්තිකතා ඥාන, ඉන්ද්‍රිය පරෝපණීය ඥාන, ඥානදීන්ගේ සංකේත නිවදාන ඥාන ඥාන. මේ ඥාන හතර කාමාවචර මහා ක්‍රියාසිද්ධ වල හතරයි. නමුත් මේ සඳහා කිසිම ශ්‍රාවකයන් වහන්සේ කෙනෙකුගේ අභිනිෂ්කාර ප්‍රාර්ථනා නැහැ. අසේ බුදු කෙනෙකුන් වහන්සේගේ වාක්‍ය මේ දසබල ඥාන ලෝකදා සංඝාතම් බුදුරජාණන් වහන්සේගේ අභිනිෂ්කාර සම්පත්තිය මුදුන්පත් වූ ඥානයි. යම්කි ශ්‍රාවකයන් වහන්සේ නමකට කුලවේ ජීවාම ඥාන ජීවයන් කක්ෂර දෙඥාන ආදී දැනෙන නමුත් ඒ ශ්‍රාවකයන්ගේ ඥානයන් ගැන සංසන්දනයේ කිරීමේදී ලෞතරා බුදුරජාණන් වහන්සේගේ ඥානය මහපලවට අහසමින් අහසට මහපලව වේ අසාමාන්‍යයි. මෙන්න මේ දසබල ඥානයේ හතරවෙනි ඥානයේ තමයි අනේක ධාතු නානා ධාතු ලෝක ඥානයේ කියන පුරුද්ද. ඒකෝට අනේක ධාතු නානා ධාතු ලෝක ඥානයෙන් විශේෂ බුද්ධ ගුණයන් සම්පූර්ණ නාමනාගේ බුදුගුණ අතරේ ලෝක විදු ගුණය මේ අනේක ධාතු නාගා ධාතු ලෝක ඥානයේ සම්බන්ධයි. විශේෂයෙන් ලෝක ධාතුවේ අනුකේ උපදේශයක් නැතුව සියලු ධර්මයන් ධම්මපද හතරකට යොමු කොට අවබෝධ කර ගන්නේ ලෝකුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ පමණයි. ඒ ධම්මපද හතර නමේ හඳුන්වන්නේ චතුරාර්ය සත්‍ය. චතුරාර්ය සත්‍ය ලෝක විදෝ ගුණයට මේ චතුරාර්ය සත්‍යය සම්බන්ධයි. ලෝකයි ලෝක ස්වභාවය ලෝක සමුදය ලෝක නිරෝධය ලෝක නිරෝධෝ ආයි මේ චතුරාර්ය සත්‍ය. ඒකත් මේ ලෝකයේ ගැන අපි කියන්නේ මේ විදිහට මේක අභ්‍යන්තරයට දැකගත්ව බුදුමාහාර කරුණ රාජ්‍යයක් ලකුතර ගන්නේ. වේලා සමනින් වතු සංස්කාරයක් දීපත් කරන්නයි මෙසුදා. දිනම් ලෝකනා බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ රැඳීන අවස්ථාවක රාත්‍රී මැදේ යාමේ ආහා රෝහිතත් කියා දෙන්නේ. මේ රෝහිතත් ජීව මුත්‍රයා බුදුරජාණන් වහන්සේට වැඳලා තමන් රැක්කීමක් ස්වාමීන් මම මේ පෙරභවයේ අවුකේසි විස්තර ආරසයකේ අවිඥානාගේ තාපසකේ මනෝ අවුරුදු 20 දී මම අවිඥානාගේ වුණා. බඩගත තවස්සන් දෙනවා. අවුරුදු 100ක් ඒ අවිඥානන් මා ප්‍රයෝජනලා. ස්වාමීන් මට ඒ කාලේ ලොකු ඕනෑකමක් ඇති වුණා ඒ ලෝක ධාතුන් කෙරවර සොයන්න. ලෝක ධාතුන්ගේ කෙරවර සොයන්න මම අවශ්‍ය. ඒ කාලේදී අවිඥානාගේ සාමංග කුසක් දෙන්න අවිඥාන ලගා සිටදී මම ලෝක ධාතු ගණන් කරන්න පටන් ගත්තා. ඒ කියන්නේ එක ලෝක ධාතුක එක කියලා ඊළඟ ලෝක ධාතු අනිත් ඒවාක් කියනින් මම ඉදිරි බලෙන් ගමු. ජීවන මාර්ග වන තරමේ එක ලෝක ධාතු ගණන් කරනවා. ආහාර ගන්න වෙලාව, වතුර නාන වෙලාව, ශරීර කෘත්‍ය කටයුතු වෙලාව හැර අවුරුදු 100ක් මම ලෝක ධාතු ගණන් කරනවා. නමෝ ස්වාමීන් ලෝක ධාතුන්ගේ කෙරවර මම දැක ගන්න බැරිව තම අවුරුදු 120 දී අතරකදී අන්තරා වුණා ඉත වුණා මේ වාක්‍යයේ පසු මම ඔබ දැනගන්න භාග්‍යතුන් වහන්සේ වත් මේ ලෝක ධාතුයේ කෙරවර දැකගත්තා කියන ඒක ලෝක ධා බුද්ධජා ගන්නවා කිතාම ලක්නා පිළිතුරක් ඒ කියන්නේ බම්යක් පමණ වූ සංඥාවක් සහිත වූ නරකක් සහිත වූ මේ ආත්මභාවයේ තුළම ලෝකය ලෝක සමුදය ලෝක නිරෝධය ලෝක නිරෝධෝ පායත්වම පලවනවා. ජීවේ කුණාජේ කෝලලු ඒ වගේම ආගමලේ හෝ කීති ගමලේ හෝ ලෝකයේ කෙලවරක යාමෙහි ප්‍රඥා ගමනේ මේ යාවිතේ ලෝකාවන්ගේ නොදැක අවදාපත් දුක් කෙලවර කිරීමක් දන්නේ නැති කියේ පහදා දුන්නු. තස්නා තමේ ලෝක විදු සුමීදු ලෝකන්ත ගුහුවසිත බ්‍රහ්ම සරියෝ ලෝකස්ස අන්තං සම්තා විඤ්ඤාත්වා නාතින්ද තී ලෝක මිමං කරවිච්චේ ගමනේන නපත්තම් හෝ ලෝකස්සන්තෝ උදාචන නැචයක්පත්වා ලෝකන්තං දුක්ඛා අස්ති පමෝචනං මෙහි ඕංචන්ද දීපුත්‍රය අමතාවදාන දේශනාවේ සම්බන්ධ ගාථාවයි. තස්මා පවෙ ලෝකමේ දුසුමේ දෝ ලෝක විදුරු වූ සුමේජකු ලෝකන්ත වූ ලෝකේ කෙළවරට ගියාරු ලෝකාන්තං සංචාරිඤ්ඤත්වා ලෝකේ කෙළවර නුවණින් දැරගත්තා වූ සර්වඥන් වහන්සේ ලෝකාන්තයෙන් මෙලෙසින් අවබෝධ කොටගෙන නාමින් සිටියේ ලෝක විනං හරත්ත මේ ලෝකේවත් අර ලෝකේවත් ප්‍රාර්ථනා කරන්නේ නැත. ගමමේ නපත්තම් වූ ලෝකසන්තෝ උදාසන ලෝකාන්තේ පාගමනින් හෝ අවිද්‍යා ගමනින් කිසි කලකක් මෙය ඇති. නච අපත්තා ලෝකන්තං දුක්ඛා අත්ථි සමුදෙන ලෝකාන්තේ නොකමින දුතෝ නිවීමක්ද නැත්තේ නොයේ. මේ ප්‍රදේශිනී කිතිතේ මෙතන සඳහන් වෙනවා ඉමස්මි මේවාවසෝ අවේබලේ සතරිනු සම්මෙතේ ඉමස්මි මේවාවසෝ ඥානවත්තේ අවේබලේ සතරිනු සම්මෙතේ ලෝකන්තේ පඤ්ඤාතේ ලෝක සමුදයන් ලෝක නිරෝධන්තේ ලෝක නිරෝධෝ පායතේ හැබැයි බම්යා සමනෝ මනසක් සහිත සමිත්‍යාවක් සහිත මේ ආත්මභාවයේ තුලම ලෝකය ලෝක සමුදය ලෝක නිරෝධය ලෝක නිරෝධ උපායත්මල බලව. සෙන්නුල් ආචාර්යගේ දේශනා. ඉතින් මේක භාගතුන් වහන්සේ ඉදිරිපත් කරන ලෝකයේ කුමක්ද? රූප උපාදානස්කන්ධය, වේදන උපාදානස්කන්ධය, සංඤ්ඤා උපාදානස්කන්ධය, සංස්කාර උපාදානස්කන්ධය සහ විඥාන උපාදානස්කන්ධය කියන පංච උපාදානස්කන්ධය. මේ පංචෝපාදාන සංකල්ප ලෝකයයි සර්වඥන් වහන්සේ ඉදිරිපත් කළ ආකාර ලෝක. ඒ ලෝක ස්වභාවයෙන් ඇති වෙන දෙයක්. ලෝක සමුදේන ඒ ධර්ම කරන කුසල. ලෝක නිරෝධේන කුසල නිරෝධ. ලෝක නිරෝධෝපායන ආධ්‍යාත්මික සංකල්පයේ භාවනාවකින් ඇති යුතු ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේ පද හතරක මුසුන් ඕපතාවුන් වාචේ අපලගත සම්පින්දලේ කොටක්. මේදී මේ ස්කන්ධ පංචකය, උපාදාන ස්කන්ධ පංචකය ලෝක ධාතය හේතුන් ආදී සෝදලා. එන්නේ ලෝක ස්වභාව නැත්නම් ලෝක ධර්ම භාවයගේ හේතකල්පයෙහි දැනගත හැකි යන්නේ. පරිසම්මිදාංග පාළියේ ඥාන කතා කොටාදී ඉන්ද්‍රිය පරෝපරේ ඥාන ආඥානුසේ ඥාන විස්තරයේදී මේ ලෝකේ තම විශිතුරු පහදා දෙලා තියෙනවා. ඒකෝ ලෝකෝ සම්පේ සත්ත ආහාර කිතිකා දේ ලෝකා නාම රති රූපයි. කයෝ ලෝකා මිස්සෝ වේදන. චත්තාරෝ ලෝකා චත්තාරෝ ආහාර. පංච ලෝකා පංච උපාදාන ඛණ්ඩ. චේ ලෝකා චේ අඥාතිකානි ආයතන. සත්ත ලෝකා සත්ත විඥාන කිති. අර්ථ ලෝකා අර්ථ ලෝක ධර්ම නව ලෝකා නව සත්තාවාස දස ලෝකා දසායතනල් ද්වාදස ලෝකා ද්වාදසායතනල් අටවස ලෝකා අටවස භාග්‍ය මේ උන්වහන්සේ වහදා දුන්න ලෝක සත්‍ය මේක කියන්නේ සංස්කාර ලෝකේ ලෝකේ කොටස් නවයේ දෙදෙනා සංස්කාර ලෝක සත්‍ය ලෝක සහ අවකාශ ලෝක කියන්නේ එවගේම කාම ලෝක රූප ලෝක අරූප ලෝක කියන්නේ. එවගේම සංඥා ලෝක අසංඥා ලෝක නීව සංඥා නා සංඥා ලෝක කියලා තුනයි. ඒක ඕකාර ලෝකේ චතුකාර ලෝක පංචෝකාර ලෝක කියලා තුනයි. මේ දෙත ලෝක විවිධ ආකාරයෙන් බෙදලා තියෙනවා. නමුත් ඔය පද හතරට කියන්නේ කාටද? ලෝක ස්වභාවය, ලෝක සමුදය, ලෝක නිරෝධය, ලෝක නිරෝධෝ පායි. ඉතින් මේ බෝධිසත්වයේ ජීවිතය මේ කතාව අහගෙන ඉන්නකොට ඔහු අවුරුදු 100ක් ප්‍රයා දිනසා ශ්‍රා ගන්න බැරි වුණු ලෝකාන්තය දැකගත්තා. ඒ කියන්නේ මේ බබයක් පමණ වූ මනසක් ඇයට පරිණාමයක් ඇයට ආත්මභාවයේ තුන ලෝකයේ කෙරවර දැකගත්තා. මේ ඇතුලේ ලෝකයේ කෙරෙන ලෝක සමුදයක් දැකගත්තා. ලෝක නිරෝධය ලෝක නිරෝධෝ පාය දැකගතා ඔහු ඵලමේ මේ සෝවාන් මාර්ගයේ ඒ ආර්ය සත්‍ය අවබෝධ කරගෙන ආත්ම හතකට සංකාරයේ දෙක කරගෙන අමා මහ නිවැරදි පැතුනා දැන් මේකට සලකා බලමු මේ පාරමාර්ථයේ ප්‍රකාශන ලෝක ධර්ම මොනවද කියේ ඒකෝ ලෝකෝ සම්මේතක ආහාරකිතා එක ලෝකයක් කියනවා සියලු සත්ත්වෝ ආහාරයෙන් ජීවත් වෙනවා සත්තරෝ මේ සිත්තේ ආහාර භූතානං වාත්තානං කියා සම්බරේදී නාම අනුග්‍රහ උපාලේ තත්ත්වයන්ගේ ජීවත් වීමට හා උපදීන සිත්න තත්ත්වයන්ට අනුග්‍රහ අපේ ආහාර හතරක් සමලේකාරෝ ආහාර පස්සෝ දතියෝ මන සංකේතනා විඥානං සතියං මන සංකේතනා සතිය විඥානං සතිය ඒ කියන්නේ කබලේකාරෝ ආහාර කබලේකාර ආහාරයේ කියන්නේ අනුභව කරන්නේ අනුභව කරන දේක් අනුභව කරගෙන ජීවත් වෙන සත්‍ය කොටස ඒ කියන්නේ ඒකද කියනවා රූප ආහාර කියලා පස්සෝ දතියෝ මනෝ සංකේතනා සතිය විඥාන සතිය. දේහ ආහාර ස්පර්ශය, ඉන්ද්‍රිය ආහාරය, චේතනාව හතරෙනි ආහාරය ආහාරෙ වෙනවා. ඒක අරුත්‍ය ආහාරය. ඒක මේ මුලින් සඳහන් කළ නව මහා භවයේ පංචෝපාදානස්කන්ධ ලෝකයේ දසුනතු නව මහා භවයේ මේ ආහාර හතර ඒකේ භවයන් අනුරූපෝ කියේ. ඊළඟට දේකෝ කාමං චෝපං නාමයන් රෝකියා කියන ලෝක දෙකක් තියෙනවා. කාය ලෝකා කිස්සෝ වේදනා. සත් වේදනා දුක් වේදනා උපේක්ඛා වේදනා කියා වේදනා තුන ලෝක තුනක්. සත්තාරෝ වේදනා සත්තාරෝ ආහාර. ආහාර හතර නැවත ලෝක හතරක් ඇදේනවා. පංච ලෝක පංච ප්‍රාණානස්කන්ධ නී තදාකල පංච ප්‍රාණානස්කන්ධයේ ලෝක පහ හේ ලෝකාදී අජ්ජතිකා ඥායතනයි චක්කසෝත ඛාන ජීවා කාය කණිතේ ආජ්ජතිකා ඥාන අයති ලෝක හය සත් ලෝකා සත් විඥානාර්ථියෝ විඥානාර්ථිති හතක් කියනවා ඒක ලෝක හතක් මොනවද විඥානාර්ථිති හත නානර්ථකාය නානර්ථසයි නානර්ථකාය ඒකන්තසයි ඒකත්කාය නානත්සයි ඒකත්කාය ඒකත්සයි කියා හතරයි ආකාසානල්චායතන විඤ්ඤාණල්චායතන ආකුඤ්ඤාඥාන කියන තුනයි හතක් අට ලෝක ධම්ම අට ලෝක ධම්ම ලෝක ආකාරය නව ලෝක නව සත්තාවාස නවයක් කියනවා එක ලෝක නවය අර විඤ්ඤාණයත්ටි හත කියන්නේ නැත්තේ ඒ සත්තාවාද නමයක එක සම්බන්ධ නිසා ඒ විඥාන පිටේ හතට දෙකක් එකතු වීමෙන් සත්තාවාද නමයි. දැන් අපි බලමුද මේ සත්තාවාද නම. නානත් කාය නානත් සංයේ කියන්නේ රූප කාය වශයෙන් ඒදාකාරයි, සංසන්දි විඥාන වශයෙන් ඒදාකාරයි. ඒ තමයි මනස ලෝකය හා දිව ලෝකයයි. මනුෂ්‍ය ලෝකයේ ජීව ලෝකයයි රූපකය එක ආකාරය විද ආකාරයි අර්ථන් විඥාන දෙකේ තියෙනවා නම සුභති අවියක ප්‍රතිසංගිය ඉකේකා සාගත සංකේලිත සිත වැඩි පරිසංසිත ඊළඟට ද්වේෂක ප්‍රතිසංගිය හතරයි හේතු ප්‍රතිසංගිය හතරයි නම මේ කාම සුභති භූමියේ ප්‍රතිසංසඤ්ඤා නමයි ඒතා රූපකාය වශයෙන් නානත්තයි පරිසන්දි විඥාන වශයෙන් නානත්ත සංයි. නානත්ත කාය ඒකන්ත සංයේ කියන්නේ සතර ආකාරය හා ප්‍රථම ආකාර දෙකයි. සතර ආකාරයේ නරකය, ඉරිසන් අපාය, දේකාපාය, අසුරාපාය කියන අපාය හතරේම රූපකාය විවිධ ආකාරයි. එක්තැන රූපකාය කිසියෙකුට නැහැ. නමුත් උන්ගේ ප්‍රතිසන්දි විඥාන සංඥා එක පාසමයි. එකස විපරස සංඥාන නපුසේ චේතනාවෙම පස්සන්දි දෙන සිට එක ආකාරන සිට. උපේක්ෂාසාර තපසේ විපාක උපේක්ෂාසාරද සංකීර්ණ සිට යන්නේ සිට පිටනයි සතර ආපායේ පටිසන්ධි. ඒසාවන්ගේ පටිසන්ධි සංඥාව එකයි. ඒසා නානත්‍ය කායයේ ඒකද්ද සංඥා. ඒකේක විඥානලට කිය සත්‍තාවාසය. ඒකෝත කායේ නානත්‍ය සංඥා කියන්නේ දැන් ප්‍රථම ඥාන තලයේදී බ්‍රහ්ම පාරිසංජ බ්‍රහ්ම පුරෝහිත මහා බ්‍රහ්ම තුනේ දෙති ඥාන තලයේ කියන්නේ පරිත්‍රාග සත්මානාග ආගස කියන්නේ මේ තමතල තුන එක තලයක පිහිටි දෙලින් එන්න දෙති ඥාන තලයේ ඒ දෙති ඥාන තලයේ පටිසන්ධි විඤ්ඤාණ දෙකක් තියෙනවා එකක් විචාර ප්‍රීති සුඛේකාග්‍රේත ආසයිත දෙති ඥාන විපාක අනික විතා විතා විචාර දෙකම නැති හේති සුඛේකාග්‍රතාවයිද ද්විතිය අධ්‍යාන විපාකයි විචාර හේති සුඛේකාග්‍රතාව කිය ඥානාව හතරෙන් යුත් විපාකයක් දෙනවා හේති සුඛේකාග්‍රතාවයිද ඥානාව තුනකින් යුත් සිතක් තියෙන පරිසරයි ඒ නිසා පරිසරයේ සිට හේදාකාරයි නමුත් රූපකාය කහසම දෙත්‍යාඥානතලේ ප්‍රඥානේ රූපකය කහසමනයි ප්‍රතිසන්දි විඥානි දෙවිදයි. ඥාන නිසා ඒකත් කායේ නාමක සංයෝගය. ඒකත් කායේ ඒකත් සංයෝගය කියන්නේ ත්‍ෘත්‍යාඥානතලයේ චතුර්ථඥානතලයේ සුද්ධාවස. ත්‍ෘත්‍යාඥානතලයේ කියන්නේ භූමි තුනක් තියෙනවා. එයි අර මුනි සදාන්තල සුඛ ඒකාග්‍රතාව කියන ඥානාංග දෙකකින් එක්ක වූ ත්‍ෘත්‍යාඥානේ විපාකේ සමනක් ඉන්නවා රූපකය දෙක ආසනවා. ක්‍රියාපලයේ කියන චතුර්ථඥාන භූමිය උපේක්ෂා ඒකාග්‍රතාව කියන පරිසන්දි විඥාන එකයි රූපකය දෙක ආසනවා. සුද්ධාවාස පහේවත් දෙනවා. අසංකතේ ඇයි? සත්තාවාස වශයෙන් ගන්නකොට අසංකතේ ගැනෙනවා විඥානයේ තියෙන දෙක සංකතේ ගැනෙන්නේ. විඥානයක් තියෙනවා. අනිකුත් ආකාසානයි කරන්නේ. විඥානාචාරයේ ආකුචඤ්ඤාණය කියන තුනේ විඥානාචිතේ දැනෙනවා සද්ධාවාසක් දැනෙනවා තමයි භාර්තේයම අදුන්නේ නේරකඤ්ඤා දාසඤ්ඤාණය විඥානාචිතේ ගලෙන්නේ සද්ධාවාස ගලෙන්නේ නැහැ දැන් මේ සත්ත්‍ය විඥානාචිතේ ලෝක ධාතු හත නව සද්ධාවාස ලෝක ධාතු නම් දස ලෝක දස ආයතනයි ඒ කියන්නේ කූප ආයතන වර්ග කියලා තමයි සක්කු සෝත ධාන ජීවා කායයි රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශය ආදී දහය. මේ දහයට කියනවා ලෝක දහය. ධාතු ලෝක ධාතු ආයතනනි. මේ දහය කියනවායතනේ ධම්මාදිනේ කිවිලි ලෝක ධාතු 12ක්. අටාරස ලෝක ආකාරස පාතිය. අතල ධාතු ලෝක ධාතක. සක්කු ධාතු සෝත ධාතු ධාන ධාතු ජීවා ධාතු කාය ධාතු කියලා පහයි. රූප ධාතු, ශබ්ද ධාතු, ගන්ධ ධාතු, රස ධාතු, පොට්ටබ්බ ධාතු කියලා පහයි 10යි. සක්කු විඤ්ඤාණ ධාතු, සෝත විඤ්ඤාණ ධාතු, ධාන විඤ්ඤාණ ධාතු, ජීවා විඤ්ඤාණ ධාතු, කාය විඤ්ඤාණ ධාතු කියලා පහයි 15යි. මනෝ ධාතු, මනෝ විඤ්ඤාණ ධාතු, ධම්ම ධාතු කියලා 9යි 10යි. ඒකත් මේ කියන්නේ 10 රූප ධාතු. හැබැයි මෙතනදී දෙකකට ගන්න එකක් තියෙනවා. ආයතන දෙකයි ධර්මාර්ථනේත නිර්වාණයක් ඇතුළත් ඒක ලෝක සාතෝසයක් නෑ ධාතු 18දී ධර්ම ධාතුවට නිර්වාණයක් ඇතුළත් නම් ලෝක ධාතු සංඛ්‍යාතියයි ඒක දෙයින් කරන්නේ මෙන්න මේ ලෙසියල සයිස්පාතය සත්ත ලෝකේ නමින් හඳුන්වන්නේ අපි ඒකට භවගේ දක්වා පවත්නාමේ කුමි කිස්සෙක් කලේ සහ අනන්ත පරිමාණ ලෝක ධාතුනි ඉන්නේ අපාදික, විපාදක, චතුස්පාදික, බහුපාදික, රූපී, අරූපී, සංයී, අසංයී, නේසංයී, නාසංයී ආදී වශයෙන් හඳුන්වන ආත්මව පරියාපන්න සියල්ලන් කියනවා සත්‍ය දුක්. එය අල්ප රජස්ස, මහ රජස්ස, ඉන්ද්‍රිය, ඉන්ද්‍රිය, ස්වාකාර, ස්වාකාර, සංඥාපේ, විඥාපේ, භාවයේ, අභාවයේ මේ ආදී නම් වලින් ලෞකික බුදුරජාණන් වහන්සේ දේකොටේ මුතාවුදෙන්නේ. ඒ සත්‍ය ලෝකය. අවකාශ ලෝකේ නම් මේ සයිස්කාර ලෝකයට හා සත්‍ය ලෝකයට වාසත්තාන සඳහා පිටවන ප්‍රදේශය. සතර ආපාය, මනුෂ්‍ය ලෝක, දිව ලෝක, සතුන් ලෝක, අරූප ලෝක. මේවා අවකාශ ලෝක හැටියට හඳුන්වනවා. ප්‍රයෝගයෙන් කාම ලෝක සිංහාම අවීචේ පදයන් අරමිනිත වාසනාකේ දක්වා භූමිය කොළා. රූප ලෝකේ සිංහාම රූප භාගයේ සිංහාම ලක් පාර්ශ්වයේ පදයන් රකනිතා දක්වා භූමිය 16. අරූප භූමියේ සිංහාම රූප ලෝකේ සිංහාම ආකාශයන්ගේ ප්‍රාතිනේ නැත්නම් භවාවේ දක්වා භූමිය. ප්‍රයෝගයෙන් සංඥා ලෝක සිංහාම අසංජතලේ හැර අසංජය කල්ලියක් නේම සංඥා නා සංඥාඥාන හැර ඉතිරි භූමි 29 සංඥාලෝ අසංජය කාලේ අසංඥාලෝ නේම සංඥා නා සංඥාඥාන බවය එල්ල නේම සංඥා නා සංඥාලෝ ප්‍රජෙක සංඥාවස ඊළඟට ගෝකාර්ත්‍යයන් ඉස්කල් එක ස්කන්ධයක් ඇති ලෝක ස්කන්ධ හතරක් ඇති ලෝක ස්කන්ධ පහක් ඇති ලෝක තමයි ඒක ගෝකාර්ත්‍ය ගෝකාර්ත්‍ය පරිචෝකාර ඒක ගෝකාර්ත්‍යයන් අසංජය කල්ලිය චතුරෝකාරිකයන් අරූප භාව හතර. පංචෝකාරිකයන් මේ පහ අරුණා මිත්‍රි 26ක් වූ. මෙන්න මේ සියල්ල ලෝක, සයිස්කාර ලෝක, සත්‍ය ලෝක, අවකාශ ලෝක. මේවා ලෝක ස්වභාව, ලෝක සමුදය, ලෝක නිරෝධය, ලෝක නිරෝධ උපාය කියන සතර ආකාරයෙන් තේ ලෝකුරා සම්මා සම්බුද්ධයාණන් වහන්සේ හත් ආකාරයෙන් දැක්වලා. ඒකයි මෙතන සඳහන් වුණේ මේ රසබල ඥාන සූත්‍ර පාඩයේ අනේක ධාතු නාන ධාතු ලෝක යථා භූතං කජාන අනේක ධාතු ලෝකයේ නාන ධාතු ලෝකයේ අස්වාකාරයේ ආභූත ඒක රසබල ඥානයේ ඒ ආභෝධයේ නිසා ඒ තථාගතයන් වහන්සේ ආසබං තාගල් පටිජාන ආසබ කියන්නේ අති ශ්‍රේෂ්ඨස්තන් අතිශ්‍රේෂ්ඨාමේ නරසර්වඥතා ඥානේ ලෝකුර දුර්ගාල දුරාසේ ප්‍රපස්තය. ධම්මචක්ක දේශනාවේදී තමන්වහන්සේ ලෝකුර බුදුන්වහන්සේ කියලා ප්‍රකාශ කරනවට මහසලෝකම් පායි. ගෞතම සූත්‍රයේදී තුන් වාරයක් බුද්ධත්වයේ ප්‍රතිඥා කරනකොට පොළොව තුන් වාරයක් සම්පාවුයි. ආර්ගණාම සූත්‍රයේදී පස් වාරයක් බුද්ධත්වයේ ප්‍රතිඥා කළා පස් වාරයක් මහපොළොවකම් පායි. ධම්මජාල සූත්‍රයේදී හැක දෙවාරයක් බුද්ධත්වයේ ප්‍රතිඥා කළා හැක දෙවාරයක් මේ මහා පොළොව සම්පාල. මේ පොළොව සම්පාලන දියා සමන් වහන්සේ ලෝතුරා බුදු වෙනවා බුදුනා කියන මේක ප්‍රකාශ කළේ. ඒ ප්‍රකාශ කරන්නේ මේ දසබල ඥානය හේතුව. පරිසාර සීනනදා නැති කියන්නේ අට පිළිසේ තින්නාද කරද. මනුෂ්‍ය ලෝකයේ පිළිස් හතරක් තියෙනවා. ක්ෂත්‍රිය, බ්‍රාහ්මණ, ගෘහපති, ශ්‍රව. එවගේම තාවකීසේ මාල් කාම චාතුමාරාලික තාවකීසේ මාල් ඩකි මේ දෙක දිවගත ලෝකවල පරිත්‍රිස් හතරක් තියෙනවා මේ අත පිළිසෙන්නේ සියනාගන් නන්දති සිංහනාද පවත් සියනාද කියන්නේ සිංහයා වගේ නාද පෙන්වන්නේ නාත්‍ය අභිතර ධම්මදේශන ඒකිනාල ශ්‍රේෂ්ඨනාම ධම්මචක්කම්පාත්‍ය කියන්නේ ලෝක ධාතුයේ ශ්‍රමණ බ්‍රාහ්මණ ජීවමාන බ්‍රාහ්මණ කිසි කෙනෙකුට පවත් ගන්න බැරි හෝ ආපසක කරගන්න බැරි ත්‍ක්ජක් කියන්නේ ඒක තමයි කරාදී සුභිසක් කියන ධර්මයක් කරාදී සුභිසක් කියන ධර්මයක් තමයි ත්‍ක්ජක් දුක්ඛ සත්‍ය සම්බන්ධ කරාදී 12ක් සමුදේ සත්‍ය සම්බන්ධ 3ක් නිරෝධ සත්‍ය 1ක් මාර්ග සත්‍යයි. අද කාලේ බොහෝ දෙනෙක් කර්ම චක්‍රය නිර්මාණය කරන්නේ කරාදී 8ක්. ඒ වගේ කර්ම චක්‍රයක් නෙවෙයි කරාදී 24ක් කියන ධර්ම චක්‍රයක් තමයි සතර බ්‍රහ්ම චක්‍රම් කියලා හඳුන්වන්නේ. පුරාණ කාලේ බුද්ධ ප්‍රතිමාවගේ වන්දනාමාන සඳහා නිරන් ඉස්තර භෞතික භාවිතා කළ කියන ධර්ම චක්‍රය පූජා ධාර්මයක් තියෙනවා. අශෝක ස්තම්භ වල කියන්නේ එන ධර්ම චක්‍රය. බුද්ධ ගයාවේ කැටයම් වල කියන්නේ එන ධර්ම චක්‍රය. මෙන්න මේ සිංහිසි ආර ඇති කරාමේ සිංහිසක් ගැත්තාව චතුරාර්ය සත්‍ය දේශනාවයි මෙතන දේශනා ධර්ම චක්‍රය. ඒක ධර්ම චක්‍රම් පවත්තේ එතකොට ලෝකුණා සම්මාසම් බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ අනේක ධාතු නාන ධාතු ලෝක ධන යාලය නාසේජේ සේතේ නානාදී බුදුරජාණන් ලෝකෙ දෝ ගුණයයි පදුල මේ කාපේ අනේකාකාරයෙන් භාවනා කරන ගානෝනි කුසලිය. අනේකාකාරයෙන් මේක භාවනා කරනවා කියන්නේ. බුද්ධානුස්සතියක් වශයෙන් කරවන්න පුළුවන්, ධම්මානුස්සතියක් වශයෙන් කරවන්න පුළුවන්, සංඝානුස්සතියක් වශයෙන් කරවන්න පුළුවන්, එවාගේම උපසමානුස්සතිය වශයෙන් කරවන්න පුළුවන්. එවාගේම චතුරාර්ය සත්‍ය විදර්ශනා වශයෙන්, පටිච්චසමුප්පාද විදර්ශනා වශයෙන් කරවන්න පුළුවන්. නාන ආකාරයෙන් මේ ලෝකෙ දු ගුණයේ භාවනා කරනවා. අප සල්කා බලු දැන් මේ ගාමී රජන වලින් ප්‍රකාශුණා වූ දෝපකාතු අපේ මේ භවයක් පමණ වූ මනස සහිතව සංඥාවක් සහිතව ස්කන්ධ පංචකයේ ඇතුළත කොහොමද දෙල් කරගන්නේ? එතන ලෝක කියන වචනේ කියනවා වර්ණ ආර්ථයක්. ලුච්ඡේ කියන ධාතුවක් කියනවා පාලි භාෂාවේ ලුච්ඡේ. ඒ ලුච්ඡේ කියන ධාතුවෙන් පරම උන්නුන්ගේ කාර්යයේ නැති ඒක අප ආදේශදී සංවිධියේ සංදිවුනාම ලෝක කියලා පදයක් ඇරෙනවා. ඒ ලුච්ඡේන ධාතුවේ ගුණ නුර්ධියන හොයන නිසා ලෝක කියලා පදයක් ඇරෙනවා. ඒක නිර්වාණ පත්‍යයේදී සංකාරියේදී නිජ්ජේදී අනුජ්ජේදී ලෝකෝ ඒක ප්‍රඥාන්ගේ සකස් වෙනව කැරෙනවා බෙදෙනවා ඉතින් ලෝක නම් දෙන්නේ මේක නිර්වචනේවත් වචනාව ඒක ප්‍රඥාන්ගේ සකස් වෙනව ඥානද කැරෙනවා විනාශ වෙනවා ඒකන් ලෝක එළු චේතනේ චේතනාර්ථේ නුදාතු එනිකන් ලෝක සම්දේ එහෙම කරනවා කියන්නේ යමක් කන්නවා බෙදෙනවා නම් ඒ කියන්නේ දුක. කොටින් මේකට අනිත් ලක්ෂණේ නේ. මේ ලෝක දාසේ කියන්නේ කන්නවා බෙදෙනවා. මොනවාද කරේ දෙන්නේ? උපාදාක්ෂණේ පටන් සිටි භංග කියන අර්ථාවන්ගෙන් කන්නවා බෙදෙනවා. මේ සලාම් වල සියලුම සත්‍ය ආහාරයෙන් ජීවත් වෙනවා කියන දුක. එවනම් ඒ ලෝක ධාතුව සන්‍යාස සන්‍යාස පාදා කරනවා බෙදෙනවා. දේ ලෝකා නාමයේ රූපයන් විචාරදා ලෝක දෙක අනුවගේ කියනවා විශ්ෂණයක් පාස නාමය රූපේ වඩා දහස් ගුණයකින් කියනවා විශ්ෂණ රූපය ඒ අනුව නාමයේ සෙනවතෙන් 17 දහස් කියනවා විශ්ෂණ මේ වගේම වේදනා තුන ස්කන්ධ පහ ආයතන පහ ආහාර හතර එවාගෙන විඤ්ඤාණයේ කියනත් අතලෝ දහම් සත්තාවාස නාමේ රූප ආයතන 10යි දොස් ආයතන අතලෝ ධාතු මේ කොම ජීවෙන් වශයෙන් ගැන බලනකොට ලෝකයේ තයිති සිත් 89 කොත් කාසිත 56 කොත් රූප ආයතන 20 කොත් මේවා තමයි ලෝකය දැන් අපේ මේ ස්කන්ධ කෝඩිය ඇතුළත මේ සියල්ල එක්පාසුයි ස්කන්ධ කෝඩිය ඇතුළත රූප යදිනා සංඥා සංකාර විඥාන කියන භාගයෙන් මේ වශයෙන් ගතුතුයි. මේකෙන් වශයෙන් ගන්නකොට රූපය පරිසංගි චිත්තස්නේ පටන් කුඩා චිත්තස්නේ වායස්ථානේ එක දෙනවා විදිනවා එක දෙනවා විදිනවා මනාවතේ දක්වා මේක සිද්ධ වෙනවා. කර්මජ රූපයන් එකදීම පිටීම අන්තිමේදී චිත්තේ දක්වා සිද්ධ වෙනවා විඥානයේ. නම් කෙලක සම්මත රූපයන්ගේ ඇතිවීම නැතිවීමේදී මුද්ද ඵලයේදී තේ සාක්ෂිදේ. ඒතොට මෙන්නේ රූප සංකප්පයේ රූප ස්කන්ධයගේ රූප නමැති රූපපාදාන සම්මේ නමැති ලෝකයේ දිනස් වීම දැකගන්නට අපත මහා සතිපට්ඨාන සූත්‍රයේ අරණස්ථාන 14ක් ගන්නතියි. ඒක තමයි භායානුපස්සනතිය. එවැදෙම පරිසංවි චිත්තස්කන්ධයේ පටන් සෑම චිත්තස්කන්ධයක් ගානේ වේදනා උපාදාන ස්කන්ධය ඇතිවෙනවා නැතිවෙනවා කියලා තියෙනවා. මරණාතේ දක්වා අන්තිම කිසි චිත්තේ දක්වා වේදනාව චිත්තස්කන්ධයක් පාසා හදගන්නේ. ඒක විපස්සනා කිරීමේ තමයි නව ආකාරයෙන් වේදනානුපස්සනා සතිපට්ඨානයේ දේශනා කරන්නේ. එවගේම පරිසංවි චිත්තස්කන්ධයේ පටන් මරණාතේ දක්වාම සෑම චිත්ත ගානේ සංඥා ඡයසිකය කියනවා මේක සංඥා ලෝකය සංඤ්ඤාපාදාන ස්කන්ධ ලෝකය එනේ භාවනාවට ගැනීම සඳහා සම්මා විපස්සනා සතිපට්ඨාන භාවනා කර්මස්ථාන මහත් දේශනා කළේ. එවා කියන සංස්කාරෝපාදානස්කන්ධය කියන තැන ප්‍රධාන වශයෙන් තියෙනවා. උපකච්ඡාතික පණවද සංස්කාරෝපාදානස්කන්ධයයි. ඒ කියන්නේ සංයාපඛණ්ඩය සංස්කාරෝපාදානස්කන්ධය දෙකම විදර්ශනාවට ගැනීම සඳහා තමයි නිවර්ණ දර්ශනාව, ස්කන්ධ දර්ශනාව, ආයතන දර්ශනාව, පොඥාන දර්ශනාව සහ ආරිසත් දර්ශනාව නම් ධම්මානුපස්සනා කර්මස්ථාන පහ හේතලක් තියෙනවා. ඊළඟට විඤ්ඤාණ උපාදාන සංයය තමයි ලෞකිකයෙන් ලැබෙන එක් අසු දෙක. මේ එක් අසු දෙක විඤ්ඤාණ උපාදාන සංයය. එනේ විපස්සනාට ගැනීම සඳහා දාපේ ආකාරයෙන් සිතාල් පතරන් සුපත්තාල් කර්මස්ථානයේ දේශනා කරනවා. මෙන්න දුක ධාතු අග්ගේ නිදීමේ උපාය මාන. ඒකෝ නම් යම් කිසි එක කර්මස්ථානයක් ගන්නවා නම් ඒ කර්මස්ථානයේ තුලින් සීත ගන්නාම ඉතලේ ස්කන්ධ පහම මනින් ආબોධ කර ගැනීම භාවනා දීත්‍ය අපට ආරෝපණය. මෙන්න මේකයි අපි දැන් හදාරන්නේ. අපි දැන් කලකඩාලේ අපි නිතරම පරිභව කරගෙන මේ ඇස නිතරම අපේ ප්‍රයෝජන ගන්න ඒක ලෝකය. ඇත මේ සංස්කාර ලෝකයේ ගන්නකොට මේ දෙතුන් කාපියකට සම්බන්ධයි. ඒක ලෝකෝ සම්බේ සත්තා ආහාර පිටිකා කියන එකන මේ ඇස තුල ආහාර පිටික ලෝකෙදී. නාමං රූපයෙන් ලෝකයේ තුනේ රූප ලෝකෙදී එයාගෙන ඇස තුළ වේදනා තුළ උපේක්ෂා වේදනාවක් ගන්න තියෙනවා. එයාගෙන සත්කාර ආහාර කියන තැන හදලේ කාල ආහාරය හිත ඇස තුළ ඇස් ගෝලයේ තුන රූප කලාව තියෙනවා. එයාගෙන සත්කාර මනෝ සංකේතන ආහාර, විඤ්ඤාණ ආහාර කියන තැනල මේ අතර සම්බන්ධව ගන්න තියෙනවා. අතෙන් ඒක ආහාර. ඒ ලැබෙන සත්තු කල්පර්තජා සම්පර්තජා වනිසා රූප සංකේතනවා. ඒකත් ලෝකේ. ඒක මනෝ සංකේතනාවක් නෙවෙයි. අපේ ඒකාකක් උන්‍යාලියට ගන්න. ඒකත් ලෝකයක්. ඒ වගේම සත්තු පවදානක් කරනවා කියන තැන ඇට කැලිම රූප උපාදාන සම්පූර්ණ. ඒ වගේම ඒ අධ්‍යාත්මික ආඥායේ දින ලෝක 6 සක්කායතන ලෝක. සත් විඥානක් පිටියෝ කියන තැන විඥානක් පිටින් සතෙන් මෙතන සංකල්ප විඥානයක් හට සම්බන්ධ නුනක්. සක් විඥාන වශයෙන් විඥානක් පිටියක් තියෙනවා. දැන් පරිසං විඥාන වශයෙන් මෙතන විඥානක් පිටි මුලින් හඳුන්වාට ඒ සතු එකම විඥානක් පිටි සංකාවක් ගන්නවා. ඊළඟට අත් නෝක දැන්වා කියන තැන ඒ අතම ඇත නිසා සිද්ධ වෙනවා. ඇත නිසා ලාභක් සිද්ධ වෙනවා ලාභක් සිද්ධ වෙනවා. ඇත නිසා යසකක් අයපත් දෙනවා. දීඝාලක් ප්‍රසංසාවක් දෙනවා. සපක් දුක්ක් දෙකම සිද්ධ වෙනවා. අත නෝධාම ඇතේ තියෙනවා. නවකක්තාවක් වශයෙන් අර විඥානයක් කියන දෙකම වාගේ චිත්ත සංකාමයේ සක්කු විඥානය ඇතතෝ වාසය කරනවා. සත්‍යයතේ වාසස්ථානයක් තියෙනවා. ඒක සත්‍යවාස ගණිත ගැන ලෝකයක්. දසහතරෙන් කියන තැනේ සප්පාතේ ලෝකයක්. ජාතකාගණිතේ තරක් තියෙනවා. අටවස ධාතුෝ කියන තැන සත්තු ධාතු. ඒක නිරතරස් ගැනීමේදී ඇහැ කොච්චර කර්ම වලින් අපි ලෝක ධර්මයක් බල තේරුම් ගන්න ඕනේ. ඉන්නේ විවිධාකාරයෙන් ලෝක සබාවේක අපි නරණංවා බලනකොට ඒක රැකෙන්නේ විදක්නා භාවනාවේ ඵලයේ කියන නාම රූපයි. ඊළඟට ඒ ඇත නිසා සේයක් සේයක් පාදා චිත්තජාතික ධර්මයන් අතුර නැතුව නැති දැක් ගන්න පුළුවන්. දැන් රතින් වාසි විපස්සනා භාවනාවට යෙදුනා නම් මුළු සරුවාමේම නිබ්බන්ද සමුලෙ සංසෝපාදාන ඵලයේම නාම රූප සියල්ලම සල්ලා ගන්න පුළුවන්. ඒ හේතු ප්‍රත්‍යයන් අල්ලගන්න පුළුවන්. ඒ වාගේ තනිත තනිපාතේ විවිධ යන ආකාරයේ උද්‍යාන්නේ ගාලේ අල්ලගන්නවා. ඒ මෙලෙස කියන්නේ ප්‍රඥාවක් විවිධ යන යටි දකිනේ බංගාල පස්සනා ඥානයත් අල්ලගන්නවා. ඉන්දියාවේ තියෙන භාගිකාර්ථානේ ඥාන ආදීන නිද්දිත දුන්තිකයන් කරිසංකාන පස්සනා සංකාන්තේක වාක්‍යයේ ප්‍රධාන පරම්පරාවන ඇතනෙ පිටවෙලා කොටවන්න. මේක මේකනික මේ ලෝක ධාතු සියල්ලම අපට ලෝකරා බුදුජානන් වහන්සේ තෝරගෙන තියෙන්නේ විපස්සනා ඥාන උපදවා ගැනීමේ මාතෘකාවසේ. මේ වාගේ විපස්සනා ඥාන වශයෙන් අගන්නෙත්ද ලෝකරා සම්මා සම්බුදුජානන් වහන්සේගේ බුද්ධ ගුණයන් වශයෙන් අපි ආවදිනවා. වරමුණු කරගන්න බුද්ධ ගුණ ආවදිනා කියලා එන්නත් මේ සිටේ ශ්‍රද්ධා ඉන්ද්‍රිය ප්‍රඥා ඉන්ද්‍රිය වර්ධනය කරගෙන ඉන්වල තුන විපස්සනා අවශ්‍යයි. අර මුනි සදා අන්තල ප්‍රෝණාත ජී පුත්‍රයා අවුරුදු 100ක්ම ලෝක ධාතු ගණන් කරගත්තා. සැබෑ යෙදෙන ආකාරයේ 100කින් දැරුණ ලෝක ධාතු සියවස් ප්‍රයත්න. නමුත් අපේ ලෝකුරා බුදු ඥානන් වහන්සේ වදාළා. පාගමනින් ඉන්නවා ඉන්දි ගමනින් ඉන්නවා ලෝකයේ සියවස් දකින්න හැටි. ලෝකේ නොදැක සියවස් නොදැක දුක් සියවස් කියනක් වාගේ නෑ. නමුත් මා පණවනවා මේ බම්ලක් පන්න වූ ශරීර කූඩුව තුල ඒ කියන්නේ නැත්නම් ඒක පංචෝ කාලානස්සන්න ලෝකයේ හැම එක ලෝක වාසයේ ලෝක සමුදේ වාසයේ ලෝක නිරෝධ වාසයේ ලෝක නිරෝධෝ පහන් වාසයේ දැක ගන්නා නම් මේ අනන්ත අපරිමාණ ලෝක ධාතු සියල්ලම දැක ගන්නා වෙනවා කියන්නේ කුණාසි පහදා දෙන්න. ඒක නිදි අවකාශ ලෝක ගැන කියනකොට කණු රාශියක් දැනෙන ඒ සඳහා අපි කාය ගන්නෙ. නමුත් ලෝක ධාතු කියන තැන එක් සාකලකද භූමි 31ක් සම්බන්ධව තියෙනවා. ඒ වගේ සත්වල කෝටි ලක්ෂයක් එක මණ්ඩලයක් තියෙනවා. කෝටි ලක්ෂයක් එක මණ්ඩලයක් තියෙනවා ආඥ ක්ෂේත්‍රය කියලා. බුදු කෙනෙකුන් වහන්සේගේ රතන සූත්‍රාන්ත දේශනාව ගැනි බුද්ධාඥාවන් පළක්නේ මේ කෝටි ලක්ෂයක් සම්බන්ධයි. ඉන්ද්‍රාතේකේ කප්පිය සැකේ නැතෝ කියන නුයි ඉන්ද්‍රාත කියන මේ කෝටි ලක්ෂයේ දෙයෙන් තියෙන රෝග ධාතු එක විදියකින් නැහැ. සමාන ලෝක ධාතු විනාශයේ කියන සමාන ලෝක ධාතු විනාශ වී කියන සමාන ලෝක ධාතු හැදෙමින් පවතී. මේක එක මණ්ඩලයක් එකවරක සකස් වෙන්නේ කෝටි ලක්ෂයක් අතරේ කියන එක. මේ සත්කල කියන එක කෙනෙකුගේ නිර්මාණයක් නෙවෙයි. නමුත් ත්‍ප්තියෙන් හටගත් දෙයක්. ත්‍ප්තියෙන් හටගත් දෙයක් මේ භූමි පර්වත ආදී සියලුම ලෝකතා. ඒකනේ කෙටිමින් මේ ලක්ෂණය තියෙන්නේ. ඒ කමුදා රෝපිත කියන දැක්වෙන වස්න අනුලෝමද. බොහෝ දෙනෙක් කරුවක් වෙනවද අකරුවක් සාස්ත්‍රවරු මේ ලෝකයේ සර්ව මර්ගාමයේ දෙවියන්ගේ නිර්මාණයක් කියන්නේ මෙන්න මේ ත්‍ප්තියෙන් නිසා. ලෝක ධාතුය කියනවා කාල පරිච්ඡේද. ආයු කාලපය, අන්තක් කාලපය, අදාත කාලය සහ මහා කාලය. ආයු කාලය කියන්නේ එකක කාලයක් නදී මනුස්සයන්ගේ පරමාංශය. කාලයක කාලු අසංකේයිකුත් කාලු තියෙනවා. තව කාලයකට ගහන දසවර්ෂිකවත් යනවා. ඒ විදිහේ ප්‍රවක්න ආයු ප්‍රමාණය ආයු කාලය. බුදුරජාණන් වහන්සේ කාලයේ පරමාංශ තියෙනවා. දැන් කාලේ පරමාචාර්යතුමෝ සත්‍යම කරා මේක ආයුස්සන්තිය. අන්තකාර්ය කියන්නේ අකාන්තයේ ආවදසක දසවාසයේක ගහලා සත් විනාශයක් වෙනවා. මේක අන්තකාර්යයි. අයමත් අකාන්තයේ ගාන ආවස වැඩිලා දසවාසයේක ගහලා සත් විනාශයක් වෙනවා. මේක අන්තකාර්යයි. අන්තරකාර්යයෙන් අන්තකාර්යය වෙනවා. මේ වගේ අන්තකාර්යක විස්තර ඥාන තමයි එක අසත්‍ය කාර්යයක් කියන්නේ. ඒ අසත්‍ය කල්පය වාස්තවයෙන් සංඛ්‍යාකරණය දරිණිකයන් එකට අසත්‍ය කල්පය කියන්නේ. අර්ථාර්ථ විශ්වාස වෙනවා සාතන්කාරය. දැන් අපි මේ ජීවත් වෙන්නේ හතරේ අර්ථාර්ථය. මේ භවකාදේ කල්පයේ තව ඉදිරි සංඛාකල්ප 10ක් පහළ වෙන්නේ. ඒකට සාතුනි ආදී ආරම්භය. ඒ අර්ථාර්ථ විශ්වක ප්‍රමාණ හතරක් වෙනවා මහා ආකාරයේ. එනම් අන්තර කාලක 80ක්. ලෝකේ සත්‍ය වාසය කරන අන්තකාරක නිසා දුන්නන්නේ දුක්ඛ ධානි අසංකල්ප. ඊළඟට ලෝක විනාශය ආරම්භ වෙනවා. ජීවයේ හෝ ජලයේ හෝ සුලයි. ජීවයේ විනාශ වෙනකොට ප්‍රථම ඥාන සමයේදී ගම් ලෝක තුනක් එක්ක මේ සතර ආපාය මනුෂ්‍ය ලෝක, ජීව ලෝක, ධම්ම ලෝක තුන විනාශ වෙනවා. ඒක කාර්ය අතක් විනාශ වෙනවා. ජීවයේ අතේ මේක වාස්තුව. වතරේ විනාශ වෙනකොට බ්‍රහ්ම ලෝක හයක් විනාශ වෙනවා. අයමොත් හතක් දින්නේ මත වතරේ. මෙම වාර හතක් ඥානකට හතරේ වාරයේ විනාශ වන්නේ සුලයි. එතකොට මේවා කෙලෙත් නියම කරනවා. ලෝක සත්‍යයේ සංකල්ප වල යාපාදේ මුල් කොට ඇති අකුසල නිස්සන්නයේ ලෝක ධාතු දින්නේ විනාශ වෙනවා. ලෝක සත්‍යයේ සංකල්ප වල ලෝකේ මුල් කොට ඇති අකුසල උත්සන්න දීමෙන් ලෝකේ ගණ විනාශ වෙනවා. ලෝක සත්‍යයේ සංකල්ප වල මුල් උත්සන්න අකුසල උත්සන්න දීමෙන් සුලයේ ලෝක විනාශ වෙනවා. මේ ලෝක විනාශ වෙන්නේ යනවා අන්තකාල්පය විශ්වාසතර දිනු කරා විනාශ දෙන්නේ පාපතුන. ඒක හඳුන්වන්නේ සංවර්ථ අසංකල්පය. ඒක පොවන් ගාම්‍යක් සංකල්පේ මහා සමාන විනාශ වෙනවා. ඊළඟට විනාශ වී අජතාපාදිපාද පස්සේ පවතිනවා අන්තකාල්ප විශ්වාසතර දිනු කරා. ඒක හඳුන්වන්නේ සංවර්ථ ආයේ අසංකල්පය. ඊළඟට මේ ලෝක වැඩිල පටන් ගන්නවා අන්නේ කයතේ මාතුකා යෝගේ කලේ ප්‍රවත්තව සාවේ හඳුන්වන්නේ දිවත් අසම්පල්පයේ කලේ පාත්ව කාලය දිවත් කරවල සතරපාදන්ත සත්‍යක තොප්පෝ මොකුසා කරන විභාගනා බබුලෝය සතරපාදක සත්‍යයන් දක් අපරාපරිය වේදනිය කුසල පරිඥා දිවිපත්යේ සුගතේ ජයේ ධාන වඩා බබුලෝය පරිසලෝකිය ජීව ලෝකිය ඒකාර භාවක මධ්‍යස්ථාන මාර්ග සියලුම සත්‍යෝ බබලෝය. මේ දෙකේතු කාර්ය ආපායක සත්‍යයන් පමණ පොඩි ලක්ෂණයක් සම්පන්න විහා පුසක් වලදී අපානාරවල සම්පන්නයි. ඒ වගේම කලින් බබලෝ උපන් කරනු ආශ්‍රය වන භක්තියෝද බබලෝය. ඒ භක්තියේ හිතල් පහළ වෙනවා ජනකම් ජීවි ලෝක, යසුන භක්ම ලෝක, මනුෂ්‍ය ලෝක මේවා පහළ වුණා. ඒ මාතෘකාද ඒ බබල උපන්ගතේ භ්‍රමජෝ දස සංයෝජන ප්‍රහාණය කරන්නේ ඕනම් භාගයේ සංයෝජනයන් ඔවුන්ගේ සංසාර වල තියෙන ගැඹුර පහකට අගේ භ්‍රමජෝ වල කල්පගණන සම්පත් තිබුණා මේක උපජීවිත මැදිමැදි නිවි කියන දුක්තර ආගමේ සපක් පරිණ ගන්න අර කාමරාග සංයෝජන කටිය සංයෝජන මාන අතිද සංයෝජන එරමෙල සක්කාදි විචිකිච්ඡා කීරබ්බත පරාමාර්ග සංයෝජන පහ උසස්ලති යදයි මේ ජීව ලෝක මනස ලෝකයන් ප්‍රාප්තන එක්කෙනෙක් නෙමෙයි සංකේය අප්‍රමේය සංඛ්‍යාව අනිත් නිවරණයන්ගෙන් තොර ඥානාදී බ්‍රහ්මරාගයන් තේසා කියන විදිහ ඔවුන් මෙසේ අනන්ත වාර සිටීම නිසා චිත්තේ ප්‍රතිපකජන ඊට සමර්ථාන නැතනාව බ්‍රහ්ම ලෝක තුන අනුපිළිවෙලෙන් පිළිගන්නවා. නැතනාව ජීව ලෝක හය අනුපිළිවෙලෙන් පිළිගන්නවා. එවා කියන්නේ මේ මනුෂ්‍ය ලෝකයේ භූමි පර්වත සාගර මේ පොකුණු ගංගා මේවා ඒ තෙරතිමුණු ආහාරයට අනුරූපව සිදුවෙනවා. එකා සමාන නුනත් ඒ අනුව සිදුවෙනවා. ඒකම මේක කඩිනාවතන දෙන්නේ අන්තර සම්ප නිස්සම්පරණ කරන්නේ. ඒක මෙන්න මේ නිසා මේ මහා කුසියේ මහා නේර පරිවත් මහා සාගර චන්ද්‍ර සූර්ය මණ්ඩල ජීව ලෝකය බ්‍රහ්ම ලෝක මේ රතු මේ උත්‍රාඥයෙන් හටගන්න සංස්කාරක අවකාශ ලෝකයේ ඇතුළත තියෙන සංස්කාරක මේ රතු අරසණියක් කියලා පාසා ඇති වෙන්නේ කොහොමද කියන්නේ අනිත්‍ය ඇති වෙන්නේ නැති වෙන්නේ දෙන්නේ තේරෙන්නේ දුක සම්පූර්ණ ලෝකයක් නාමකරනවා. මෙන්න මේ විදිහට තමගේ ඇස මාතෘකා කරගෙන ලෝක ධර්මයන් සම්මාදනය කරන්න ගියොත් එකාපිටින් බුදුගුණ භාවනාව. එකාපිටින් ධර්මගුණ භාවනාව. තවත් අතකින් සංගුණ භාවනාව. තවත් අතකින් උපසමානසති භාවනාව. ඒකම මේ සතිපට්ඨාන විපස්සනා භාවනා විශේෂකම මේ අස මාතෘකා කරගෙන මඩින්නේ. මේකයි ලෝකනා බුදුරජාණන් වහන්සේ වදාළ බඹයන් පමණ වූ ආඝාතක සංසාරයේ තුන මේ දෝෂයල් සමුදය නිරෝධය මාර්ගය දක්වන්න පුළුවන් කියලා දේශනා. ඒකත් දෙපොළේකටන් ඉඳලා බඹයන් පමණ වූ මේ ශරීර කූඩුව තුන සූපස්තන්නේ කියන ලෝකේ දේනාත්මන්ද ලෝකේ සංඝාසන්න ලෝකේ සංස්කාරාසන්න ලෝකේ විඥානාසන්න ලෝකේ මේක නාම රූප පරිච්ඡේදයේ පටන් සංඛාර දෙකෝණාමේ දක්වා අනුස්මරණේ කටයුතු උපසන්නා කටයුතු ආදී මේ වගේ සීලේ සමන්තර සීලේ ප්‍රතිපාය දරෝසපඤ්ඤෝ දික්ඛම්පඤ්ඤං භාවයන්ගෙන ආදී බුද්ධ වාක්‍යයේ සඳහන් වන පරිද්දෙන් සීලේක පිටාසිත වීර්යයක් සිනුරලක් හේතු කොටගෙන සමථ විපස්සනා භාවනාවෙන් වැඩනවා නම් මේ පංචෝපාදානස්කන්ධ ලෝකයේ සදාර්මක ඇති සියලුම ලෝක සත්‍යයන් ඉක්මවා ලෝකනා දුක්ඛයෙන් නිවහර සංඝහන්සේ දැකගන්න ලෝකෝත්තර අමාවලහ නිවන සාධාරණ කරගන්න. එනිසා මේවා යඥාන සාමග්ගිලා කරන්නේ යඥාන ධම්ම පොත්පත් වලින් මතු කරගන්න. සාකච්ඡා කරමින් ඉඳලා ගන්න. භාවනා වශයෙන් වඩන්නේ ලෝකනා බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ ලෝක විවරණය. අර අනේක ධාතු නානා ධාතු ලෝක ඥානය. අනුස්මරණය කරමින් මේ ධර්මවල භාවයේ මහත්ය දේ ධර්මවල ඥාන අනුභව බලයෙන් මත මේ ලෝක විදෝ සත්‍යය ලෝක ස්වභාවය සත්වාකාරයෙන් දැකගන්න ලැබේවා කියලා අපි මේ භාවනා කියන්නේ. සමහරවිට එකක් පාදා භාවනා කරීමේදී අපට මුළු ලෝක ධාතුන් ඉපාරයි. නමුත් අර අනිත්‍ය ලක්ෂණයෙන් දුක්ඛ ලක්ෂණයෙන් අනාත්ම ලක්ෂණයෙන් ලෝක ස්වභාවය අවබෝධ කරගන්නවා. ඊළඟට ලෝක සමුදය නම් කෘෂ්ණව ඇතුළු සියලුම හේතු ධර්මයන් අවබෝධ කරගන්නවා. මේක තමයි ලෝක දුක්ඛය සමුදයයි. ලෝක ස්වභාවය ලෝක සමුදයයි. ලෝක නිරෝධයයි ලෝක නිරෝධෝ කායය කියන එක ලෝකෙ එකම තේරෙන දෙයක්. මේ පංචෝපාදානස්කන්ධයේ ඇතුළේ මේක දැක්කට පංචෝපාදානස්කන්ධයේ සම්බන්ධයේ මේ ලෝක නිරෝධයේ ලෝක නිරෝධය. එනම් ලෝක අසංකතතාව හේවා. දැන් අපි ලෝකය නම් වූ පංචෝපාදානස්කන්ධයේ ඉඩක් නාකර ගැනීම ඒ සම්බන්ධ සංකේතයේ සමුදේ සත්‍යය ප්‍රහාණය සමුදේ සත්‍යය ප්‍රහාණය හේතකයිත ලෝක නිරෝධය අපි මේකෙන් දැකගන්නවා. ලෝක නිරෝධයේ දැනගැනීම තමයි සිටේ දැනෙන ධර්ම සංකේතය තමයි සම්මාදිට්ඨියගේ මාර්ගාංගය. මෙන්න මේ පිටාපේ අනුගමනය කළොත් මේ ලෝක සාධියේ නාන ධර්මතාවන් ඇවිද සරවරන්ට දැක ලෝකාන්තය මෙතේ දැකගන්න පුළුවන්. ඒ ලෝකා සම්මා සම්බුද්ධ ඥානන් වහන්සේ සාගරාන්තයේ කල්පනා කියලා කරෝ පාරමී දෙනේ බෝධි මුනියේදී සීලේ නෙමෙති පොළොක පිහිටාන දෙයයි. වීරයෙකු පාදයේ සිටගෙන සද්ධානලති අපි කර්මයේ කරා ඥානයේ කේ මාර්ගඥානය අපි දෙන්නේ. මේ සීල ලෝක ධාතු සම්බන්ධව දාපේතු සියල්ල ආවෝද කරගන්න. ආවෝද කරගැනීම උනාන්තේ වාග්නා සහිතවම සකලම් දේශයන්ෙන් අසුමුදී දතබල ඥාන සතුන් වයිතරාජ්‍යක් ඥාන ආදී ඥාන ධාතු පරිවාර කොට ඇති සරුවක් නිසා ඥානයේ නෝතුනා සම්බුද්ධලා හේතුපත් වෙනවා. අවුරුදු 45ක් වන වර්ගයේ ධම්මචර්ය දේශනාවේ පටන් සර්වමාන මාර්ගයේ දක්වා දෙසුවේ මෙන්න මේ ලෝක ස්වභාවය ලෝක සමුදය ලෝක නිරෝධය ලෝක නිරෝධෝපාය ආબોධ කර ගැනීමේ අනුසාරණා පන්තිය. විශේෂිතේ සූත්‍රාවදී චාන්දරෝ දෙවිගේ පිටුවේ තියෙන්නේ මේ හතර ආબોධ කර ගැනීමේ අනුසාරණා. ඒකවල අනුසාරණා දැනීම තේරුම් ගන්නත් භූමිය අසංතේයන් ජනතාව මේ ලෝක තාපී ඉක්මවා දුර්කෝතර අමානුෂික වෙන සාක්ෂාත් කරගන්න අපේ තුන්වහන්සේගේ ශාස්ත්‍රය අපේ තුන්වහන්සේගේ ශිෂ්‍යයෝ අපේ තුන්වහන්සේගේ සාමරතයෝ නිසා අපි උනන්දුවන්නට ඕනේ මතුගතයේ ජීව ලෝක බ්‍රහ්ම ලෝකයන් නෙමෙයි මේ භාග්‍යවත් මොනෝ ශරීර කූඩු ඇතුළත ලෝක තාපී කියන ආબોධ කරගෙන ලෝකාන්තේ වූ අමානුෂික වෙන සාක්ෂාත් කරගන්න ඒ සඳහා අපි තේරුම් ගන්නවා ඒ සඳහා අපි නිති සිල් සමාදන් වේ. ඒ සඳහා උපෝසත සීල සමාදන් වේ. ඒ සඳහා අපි භාවනා කරමු. ඒ සඳහා දානමය කුසල් පාරමී කරමු. ඒතොත් ඒ සඳහා කරන්නේ පාරමී කුසල් උත්සන්න වෙන්නේ අපේ සංසාරවල අර සතර සතිපට්ඨානාවේ බෝධිපාරමිත ධර්ම පරිපූර්ණ කරාටපත් වනවා. අනාගත භවයකට දෙන්නේ අනාගත ලෝක ධාතුවල දෙන්නේ මේ ලෝක ධාතුවල සිරිදීම ආර්ය සත්‍ය අවබෝධයේ අසංගත ධාතු සංඛ්‍යාත ලෝකෝත්තර නිවන දැකගන්නවා. යම් මේකින් මේ ජීවිතය ගන්න උත්සාහය සාර්ථක නුනත් ඒක මත්තට උපරිෂ්ඨ වෙනවා. එනිසා මත්තරයේ ඒ පාරමී උපරිෂ්ඨේ නිසා යම් ධාතකර නිරුත්මානයේ දිලක නිරුත්මානයේ සැකුළු දෙන්න මේ හිතා සදා ලෝතුරා බුදුරජාණන් වහන්සේ එම රෝහිතාස ජී පුත්‍රයාට අනුශාසනා කළා නිමිතියේ කීති ගමනින්වත් ජීවන ගමනින්වත් ලෝක ගමන කරන්න යන්න එපා ඥාන ගමනේ ප්‍රඥා ගමනේ දෙක තුනේ පටන් ඉඳලා කියන මේ බම්බයක් පමණ වූ ලෝක ධාතෝ තුළ හිටියේ මේ ලෝක ධාතෝ තුළ විපස්සනා ඥානයෙන් එද බලන්න දෙක තුනේ පටන් ඉඳලා කොහොමද විපස්සනා ඥානයෙන් කොටස් කොටස් දෙකලා බලන්න. බාහමොත් මේක ඇතුළේම ලෝකයක් කියනවා නේද? මේක ඇතුළේ ලෝක හටගැනීමේ මූල හේතුව කියනවා නේද? මේක ඇතුළේ ලෝකේ නිරෝධයක් දක්වන්න ලැබෙනවා නේද? මේක ඇතුළේ ලෝක නිරෝධ උපායනම් හෝ ආයතන කුමාරගේ සම්පූර්ණ කරගන්න ලැබෙනවා නේද කියලා දැක්වෙනවා. මේ දේතනීය පවස්තුණු කෙතුමාගේ හිත ඒක පෙරපරවයේ අවිඥානාදී ධාර සමාපතිලාදී කෙනෙක් බැරිලොත් එතුමාගේ හිත මහා කුමාරිවත වුණා ඒ විපස්සනා ඥාන ලැබුණා ඒ විපස්සනා ඥාන තුලින් සෝවාන් අනාගාම අරියත් මාර්ගඵල කියලා ලැබිය යුතු සාම නිර්වාණ ධාතුව සෝවාන් මාර්ගඵලයෙන් ආවොත් කරගන්න. දෙන්න මේක නිසා දෝත්‍රාන් දුතසේ බුදුමහරහතන් වහන්සේලා යෙකථානයන් වූ පාරමිතාන්ව බලමින් ආબોධ කරගත් ඒ චතුරාර්ය සත්‍ය අවබෝධයේ උපමිත්‍රේ වෙන වචනා සූත්‍ර පාඩයක් ඒ විපස්සනා කියන නිදීපන්තර වාක්‍යයේ නරතනා විකාශනන වෙන ගණනාවක් තවත් වෙනවා නමුත් මේ අපේ බලාපොරොත්තු වෙන යම් වූවක් ගමනාවක යතරක් අතට ගන්නා ප්‍රයත්න ඒ මම කමතරයේ දොරාරගත්තන් පස්සේ අභ්‍යන්තරයේ කියන අනේක ආකාරයේ සංකෝණ දැක ගන්න පුළුවන් වාගේ අපි මේ විදිහේ ධර්ම කතා තුනේ යතුරුක් හේතර දෙන්නේ දීපංග කූඩුව තුන තියෙන අර ධර්ම භාණ්ඩාගාරේ ගුවන් ගමදා විරුද්ධ කළ බලමු එනම් මේ සත්‍යයේ බෝධිපාක්ෂණ මෙකිනේ වටිනා අගනා සංකෝණ ලක කරගෙන මේ බලාපොරොත්තු වන උසස් අධිගම ඥානියන් සාක්ෂාත් කරගන්නට උපේක්ෂා සාගත වූ වූ ඥාන සංයුක්ත සංකාරික හෝ සසංකාරික කුසලසිත් පහළ වේ. මේ ධර්ම කොටස් යැකේනම සෝමනස සාගත කුසලසිත් පහළ වේ. යැකේ මේ අපාරිකාවන් යැකේ අවස්ථාව උපේක්ෂා සාගත කුසලජවන් පහළ වේ. නමුත් මේ ධර්ම කතාවක් නේද කියන ආකෝෂයෙන් අහනකොට ඥාන සම්පූර්ණය. ඒ වගේම එපා වීමක් නැතුව අහනකොට සංස්කාරක වෙනවා, එපා වෙන්නේ හුවාන සංස්කාරික වෙනවා. ඒකත් මේ පොතේ පරම්පරාව තුළ සත්‍ය සැප ලැබීමේ ශක්තිය තියෙනවා. ධර්මවාදී සැප. සවිද ලෝකයේ සැප ලැබීමේ ශක්තිය තියෙනවා. බමුණවරුන්ගේ උපනිෂේ ශක්තියක් හේතුන තියෙනවා. නමුත් අපි දන්නවා ඒ සියල්ලම මුජ්ජන කලුජ්ජන කියන ලෝකම් කියන මේ කතේ පස්සේ. එනිසා අපි මේ කියන අවියේකකම් භාගයේ දක්වා දුන් ලෝක භාගයේ කියන මොනම ලෝකයක්වත් ඉතන්නේ කතරේ නැතුව මේ සිද්ධ කරගත්ත ප්‍රමාණ කරන නෑනේ කුසල ජවර්චිත පරම්පරාවේ ධර්ම ශක්තිය ලෝකයේ ඉතුරුනා වූ ලෝකෝත්තර අමානුෂ නිවසෝ හිතන හේතු වාදනා වේවා අධිෂ්ඨාන හේතුවා ගන්න. විශේෂයෙන්ම ජන්මදිනයේ දීපාර්තන දොස්තර මහත්මයා නංගේ ජන්මදිනයේදී මේ ලෝක විද්‍යුතුනේ සම්බන්ධ වූ බලපතාවකට සමන් දීමෙන්වත් උන්සල් දෙනේ ඉදි ජනවාගයේ සියවස් පලක් සමති ප්‍රාර්ථනා භාවනා ශීර්ෂයේ පාරමී පුරා ගන්නට දීර්ඝාස ලැබේවා ආඥාදී මෛත්‍රීන් වාසුසිනී කරන් අදාමත් ප්‍රාප්ත මෞර්ති උතුමන් වහන්සේලාට මේ ධර්ම සම්භාවයේ කුසල සම්භාවයේ අද්දීනේ මතු සතර උපුල්පන් භවයක් පාදා ධර්මාක්කාර භාවනාක්කාරයක් වූ සුභති සංඛ්‍යාත සම්පත් ලබා ගැනීමද සතු භූජ්ජේකේ සාන්ත නිවන් සුව ලබත්වා ආඥා කරුණාවේ දීපන් එන්නාන්තයේ දර්ශන්පත්යක් නගරක බලාපොරොත්තුේ සිට තමන්ගේ දයාවර ජීවිතයක් ඒ කුසල දරුවාට ධර්මඥා ආශිර්වාද ලැබෙමින් මේ ධර්ම ශාස්ත්‍රයේ ජීවිතයේ නිවෙද බලදී කායික මානසික සැලසීමෙන් ඉදිරියනාගතේ බෝසත් දරුවන් ලබාගෙන බෝසත් දරුවන් එක්ක නිවන් මාර්ගය අගන්නට ඒ කාර්යයන් වාසනා උද්දාපත් මේවා ආඛ්‍යාති මෛත්‍රීන් වර්ධනය කරනවා. සාසන ආරක්ෂක ලෝකපාලක ආත්මාරක්ෂක ඉෂ්ඨ දේව සම්මණ්ඩලය මේ මහාර්ග දිනාන මොදංග සම්බුද්ධ ශාසනයේ ශ්‍රී ලංකාවේ බෞද්ධ ජනතාවට සහ මේ දිනවල සැලට ධාර්මික දේව ආරක්ෂාවද සරසා දෙත්වා සතු බෝධිවලින් සාමත නිවසෝ ලබත්වා ආඛ්‍යා මෛත්‍රියෙන් තින් කමිනු. ඉතවත් නදාස් අයිත් වාසී ලෝක සත්‍යයන්ට එම කල කාලවල වාසීන්ට අවසන් නගර ලංකාව දමතුව මේ චක්‍ර ශීල චක්‍ර දස දිසා වාසී සම්පත ලෝක සත්‍යයන්ට මේ දිනේක තේය වේවා සීලක සර්තෝ නිදුක් වේවා නිරෝගී වේවා සෝපක් වේවා තෙරු අනුසරණ යෙතුවා ලෝක සත්‍යයෙන් මැනෙමින් ආબોධ කෙරේතුවා සතු බෝධියේ ශාන්ත නිවන් සුව ලබත්වා ආඛ්‍යාන් මෛත්‍රියකින් පන්දු සම්බුද්ධ සාධනයේ චිර ජීවනයක් පතමින් ධර්මඥාන භාවනාඥාන පතමින් කලකුණේ සැලකීමේ තීරණයේ ආශිර්වාද පූර්වාංගවල මේ සිදු කරගත ධර්ම දානමයේ ධර්ම ශ්‍රවණමයේ කුසල සම්භාර ධර්මයාගේ ශක්තියෙන් හා බුද්ධාවේ රත්නඥාන භාවයේ දීමණේ රකවර නිමා කල්යාණිත්‍යංගේ ආශිර්වාද බලයේ සිනවත් ශ්‍රේ මහත්මාණන් නිමලුණා මහත්ය දයාබර ජනදාන්සා මේ නැසසිටින සියලු මාතෘමාවල දුර්ධර්මයන් සමට දෙවොලගේ සත්නාන්තරාය සර්වෝපද්දේයන් දුරුකුතුන් විසේ දුරුවේවා ආරක්ෂාව චිත්ත සාන්තියේ සැලසේවා සතුවස කාලයක් දීර්ඝව දැතේවා අවර කීවර පාතා රත්නත් මේ සතුතුන් සූසි මහා ගුණී යසුනි කාණක්වා නිරතුරුම ලැබේවා ගුණයෝනි ධනකාණී යකේතේ ආයුර්ණ සතමන ප්‍රඥාවේ පෙරපස සලක්නේ දුරුවේවා අරිසන සතුරු ගිහිදල වසරේ සාමියා උදාගේ එකතක් දීකකින් වර්ධන වේවා ධර්මයෙන් උස්මරල්ලක් වාසා සිටේ සමාධියේ ලැබේවා ධර්මයෙන් උස්මරල්ලක් වාසා විපස්සනා යන දින් වේවා සියලු චිත්ත සංකල්පන භූත චන්ද්‍රයාසේ තිරී තිරී සසීක වේවා සියලුස් කල සම්බුද්ධ ශාතියේ උදාමේස පාරමී පුරා ගන්නට තෙවල් කීතේ ආරක්ෂාව ලැබේවා සතර කමලියේදී ශ්‍රේෂ්ඨ කල්ලාර මිත්‍රයන් කරුණේ සබාගෙන ජාත ජාතේ පාරමී පුරා ගැනීමට ලැබේවා සිල්වත් ගුණවත් ධනවත් ගෝසත් දෙමෝක්යන් කිහිවරාගෙන සහෝදර සහෝදරියන් දූතරුවන් නෑදෑයි මිත්‍ර සේවක සේවිකාවන් කිහිවරාගෙන බුදු පසේ බුදු මහරහතන් වහන්සේ ආගෝධ කොට නිමියේ තනසියේ වදාළ දුක්ඛේ සමුදය නිරෝධේ මාර්ගයේ චතුරාර්ය සත්‍ය අවබෝධයේ සිද්ධවන අසංකත ධර්ම සංඛ්‍යාත අදරාවර සාන්ත ගෝපෝත්තර අමාමහනිවාසෝ පිසේ මේ කියන කුසල සම්භාරය ඔබ සෑම දෙනා සිටසේ හේතු වේවා වාසනා වේවා ආඛ්‍යානි වාසෝ ප්‍රාර්ථනා කරමි. යාතින්ත දෙයයි සීල සත්‍යයෙන් දෙකින් පමුණුනි. Thank you. අද ධර්මානුශාසනාව පැවැත්වුවේ අම්බලංගුඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී කම්මට්ඨානාචාර්ය පූජ්‍යපාද නා උයනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ.